2015 වසරේ 7 මාසේ 19 වෙනිදා භාවනා වැඩසටහන. භාවනාවකින් ඕනෑම කෙනෙක් අපේක්ෂා කරන එකම එක සිද්ධාන්තය තමයි, කාරණය තමයි මානසික සුවතාවය, නිරෝගීකම, සැහැල්ලුවෙන් සතුටෙන් මොහොම ප්‍රීතියෙන් ජීවත් වන්නට අවකාශය සලසා ගැනීම. අපේ ඥානය මෙහෙවන ආකාරයට තමයි අපි දුකෙන් හෝ සතුටෙන් ජීවත් වෙනවද කියන එක තීරණය වෙන්නේ. අපේ කණ්ණාඩි දෙකේ පාටට තමයි ලෝකෙ පේන්නේ. එනිසා ආර්ය ධර්මයේ පළමුවෙන්ම සම්මා දිට්ඨිය, දැක්ම කියන එක ප්‍රධානයි. දැක්ම නිසා තමයි සංකල්ප උපදින්නේ. දැක්ම නිසා තමයි වචනවලට එන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගය අනිත් සියල්ලටම පැමිණෙන්නේ ප්‍රමුඛව දැක්ම. ඒක බොහොම විද්‍යාත්මකයි. කවුරුත් දන්නවා ඕනෑම ක්‍රියාවලියක ප්‍රමුඛත්වය ගන්න විෂන් එක දැකීම. ඒක ඉතාම විද්‍යාත්මක සාධාරණ කාරණයක්. බුදුරජාණන් වහන්සේගේ හැම දහමක්ම යථාර්ථවාදී තත්ත්වාකාරයන් සහ විද්‍යාත්මක ගුණයකින් යුක්තව පවතින්නේ. බුදුහාමුදුරුවෝ කියන්නේ මේ ලෝකේ ඉපදුණු හැම මිනිස්සෙකුටම අයිති කෙනෙක්. කතෝලිකයන්ටත් අයිති, මුස්ලිම් අයටත් අයිති, හින්දු අයටත් අයිති, විශේෂයෙන් ඉන්දියාවේනේ. ඒක කොයි විදිහට බැලුවත් සිංහල අපිටත් අයිති, සුදු අයටත් අයිති, කළු අයටත් අයිති. බුදුහාමුදුරුවෝ ආගමික නායකයෙක් නොවේ, ජාතික නායකයෙක් නොවේ, විද්‍යාඥයෙක්. විද්‍යාඥයෙක් ලෝකයට පොදුයි. වෛද්‍යවරයෙක් ලෝකයට පොදුයි. හැම ආගමක කෙනෙකුටම එයා බෙහෙත් කරනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ නැමැති මේ වෛද්‍යවරයාගේ බෙහෙත ඕනෑම කෙනෙකුට උපකාරකයි. වැදගත්. දැන් අපි තේරුම් ගන්නේ ආගමක් නොවේ. අපි අහුම්කම් දෙන්නේ ආගමකට නොවේ. අපි අහුම්කම් දෙන්නේ අපේ මනසට, අපේ සිතට. ඔබ හොඳින් අහුම්කම් දීලා බලන්න ඔබේ සිතට. ඔබේ ගැඹුරු සිත, බාහිර සිත නෙමෙයි, ගැඹුරු සිත ඔබට කුමක්ද පවසන්නේ? එහි ඇලුණු පීඩාකාරී දැවෙන ස්වභාවයෙන් යුක්ත ලක්ෂණ තිබෙනවද? වේදනාකාරී දැවෙන ස්වභාවයෙන් යුක්ත ලක්ෂණ තිබෙනවද? එසේ තිබෙනවා නම් මාගේ ගැඹුරු අධ්‍යාත්මය තවමත් පවිත්‍ර වී නැත, පිරිසුදු වී නැත. ඔබේ ගැඹුරු අධ්‍යාත්මය කිසිම විදියකින් අටලෝ දහමෙන් සැලෙන මට්ටමක තියෙනවා නම් ඔබේ අධ්‍යාත්මය තව දියුණු විය යුතුයි. ලාභ අලාභ යස ආයස, නින්දා ප්‍රශංසා සැප දුක, පංච උපාදානස්කන්ධයේ වේදනාවන් වලින් සැලෙන මට්ටමකද තියෙන්නේ, නොසැලෙන මට්ටමකද? ඒ නොසැලෙන මට්ටමක දියුණු කරගත් කෙනෙක් වෙද්ද ඒ අයට පුළුවන් ඒ නොසැලෙන සිත ඉදිරියටගෙන එය තමන්ගේ ධර්ම මාර්ගය හා දර්ශනය බවට පත් කරගෙන ඒ හරහා ලෝකය දකින්න. එම දර්ශනය මතු කරගත්තේ නැති අයට ඒ අශේෂ විරාග නිරෝධෝ කියන ඒ අවස්ථාව මතු කරගන්න මහන්සි වෙන්න පුළුවන්. අත්හරින්න තිබෙන්නේ අත්හරින ක්‍රමවේදය වෙනස්. වෙන භාවනාවන් වලින් කියලා දෙන්නේ අත්හරින්න. නමුත් ඒ අත්හරින ක්‍රමවේදයයි නිවන් දකින්න අත්හරින ක්‍රමවේදයයි වෙනස්. එක අරමුණකට ගොනු වෙමින් අත්හැරීම තමයි වෙනත් භාවනාවල් වල තිබෙන්නේ. සාමාන්‍ය ජීවිතයේ අත්හැරීම තිබෙන්නේ ඒ වස්තුවේ අසුබ ලක්ෂණ, අප්‍රිය ලක්ෂණ මෙනෙහි කරමින් කල්පනා කරමින් අත්හැරීම. භාවනාවලුත් එහෙම තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ ඔය දෙආකාරයෙම නෙමෙයි අත්හරින්න භාවිතා කරන්නේ. ඒ ඉහත සඳහන් ආකාර දෙකම අත්හැරීම සිදුවෙන අතර තවත් සංස්කාරකයක පැටලෙන ස්වභාවයේ දුටුවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ හරි වටින වචනයක් දේශනා කර තිබෙනවා. හේතු නොදක්වා අත්හරින්න. හේතු දැක්වුවොත් යමක් අත්හැරීමට, ඒ හේතුව ඒ සංකල්පය, ඒ විඥාණය, ඒ නාම රූප, ඒ වේදනා, ඒ හේතුකාරක වේදනා ඔබේ මනසේ රැඳෙනවා. ඒ හේතුකාරක තත්ත්වයන් නොගෙන අත්හරින්න ඕන. එකවර බොහොම ඉක්මනින් වැටහෙන කාරණයක් නොවන්න පුළුවන්. එහෙත් ක්‍රමානුකූලව මේ අවබෝධය, මේ අත්හැරීම තේරුම් ගත යුතුයි. පළමුවෙන්ම ඔබ සත්‍යවාදී, නිවැරදි, විවෘත, නිදහස් පුජ්‍යලයක් බවට පත් විය යුතුයි. මනසින් බාහිරෙන් නෙමේ, මනසින් සත්‍යවාදී පුජ්‍යලයක් බවට පත් විය යුතුයි. මුළු හදවතම විවෘත කරනවා විශ්වයට. සාමාන්‍ය පුහුදුන් සත්වයා, පුහුදුන් මිනිසා විවෘත කරන්නේ නෑ තමන්ගේ හදවත. හදවත කියන එකෙන් අදහස් කරන්නේ තමන්ගේ මනස, අධ්‍යාත්මය. ඒ අධ්‍යාත්මය විවෘත කරන්නට ඕන. විවෘත කළාම තමා කියන පුජ්‍යලයාට නිදහසක් ලැබෙනවා. උදාහරණයක් වශයෙන් යම් යම් දේවල්, රාජකාරී යම් යම් වස්තු මගේ කියන අදහසින් ගත්තාම ගොඩාක් දේවල් ඒවායේ නඩත්තු සහ පරිස්සම් කිරීම කියන කාර්යයන් වල පැටලෙන්න සිද්ධ වෙනවනේ. ඒත් ඒ කාර්යයන් විවිධ ආයට පවරල ලබා දුන්නට පස්සේ යාට නිදහසක් ලැබෙනවා. වස්තු සම්පත් උනත් එහෙමයි. ඒ වාගේ තමන්ගේ අධ්‍යාත්මය තුළ හැම සංඥාවක්ම, හැම ක්‍රියාකාරකමක්ම මගේ කියලා අල්ලගත්ත තැන ඒව නඩත්තු කරන්න, ඒව පරිස්සම් කරන්න එයාට මහන්සි වෙන්න සිද්ධ වෙනවා. සෝබා ධර්මයේ පිළිගන්නේ නැහැ. නිතරම මම සිතන විදියට විය යුතුය. මෙසේ වේවා මෙසේ නොවේවා. නිතරම කරත්තයක් බරක් මල්ලක් ඔළුවේ තියාගත්ත මිනිස්සෙක් වගේ කරේ තියාගත්ත මිනිස්සෙක් වගේ වෙහෙසකාරීත්වයක් සහිතව ඇදගෙන උසුලාගෙන යනවා. එයාට තියෙන්නේ ඒ කරත්තේ බිමින් තියන්න, ඒ හිසේ දරාගෙන තියෙන මල්ල බිමින් තියන්න ඕන. මනසේ මලු සංස්කාර මලු, බාහිර මලු, ගෝනිවල උරවල දාලා හදලා ගත්ත මලු, මනසේ ඇති කරගත්ත සංස්කාර මල්ල බිමින් තිබ්බට පස්සේ තමන් විවෘත කෙනෙක් බවට පත් වෙනවා, නිදහස් කෙනෙක් බවට පත් වෙනවා. නිදහස පුජ්‍යලත්වයේ පවතින තුරු, බර උසුලාගෙන සිටින තුරු අපිට ලබා ගන්න පුළුවන් කමක් නැහැ. පුජ්‍යලත්වයේ තිබෙන තුරු මල්ල බිමින් තබන්නේත් නැහැ. මල්ල බිමින් තැඹු සැනින් පුජ්‍යලත්වයේ ඉතුරු වෙන්නේත් නැහැ. ඒකයි ස්වභාවය. කිසිදු ක්‍රියාකාරකමක් අනවශ්‍යයි. කිසිදු දිශාවකට යෑමට අවශ්‍ය නැත. ඔබේ සැනසීම සොයා ගන්න කිසිදු දිශාවකට ඔබේ මනසින් ඔබ යා යුතු නැත. වර්තමානයේ රැඳිය යුතුද නැත. අනුගමනය කළ යුතු පිළිවෙතක්ද නැත. නොකළ යුතු කාර්යයන්ද නැත. අලුත් කාර්යයක් දෙතැයි ලැබී යයි නොසිතිය යුතුයි. මට අලුත් කාර්යයක් ලබා දෙයි මේ සැනසීම උදා කරගන්න කියලා එහෙම දෙයි කියලා විශ්වාස කරන්න එපා, බලාපොරොත්තු වෙන්නත් එපා. ඔබව හොඳින් පරීක්ෂා කර බලන්න ධර්මයට අනුගත වූ ස්වභාවයක්ද මේ මොහොතේ මාගේ පැවැත්ම ක්‍රියාවලිය. සෑම විටම මේ මොහොතේ ක්‍රියාවලිය ගැන අවධානයෙන් සිටින්න. ධර්මානුකූල නො වූ ක්‍රියාවලියකට ඔබ හසු වීදැයි බලන්න. දකින්න හේතු නොදක්වා අතහරින්න. නිදහස අපේක්ෂා කරන මිනිස්සෙක් තමන්ගේ ඔළුව මත තියෙන බර මල්ල වේදනාකාරී නිසා නිදහස අපේක්ෂා කරන මිනිස්සෙක් බොහොම සතුටින් තමන්ගේ ඔළුවේ තියෙන මල්ල පසකින් තබා විවේක ගන්නවාසේ තමන්ගේ හිතේ තියෙන සියලුම අතීත අනාගත වර්තමාන මේ තුන් කාලයේම ක්‍රියාවලිය සමස්ත ක්‍රියාපද්ධතිය, මානසික ක්‍රියාපද්ධතිය, චේතනා ක්‍රියාපද්ධතිය, සංකල්ප ක්‍රියාපද්ධතිය, වාචික ක්‍රියාපද්ධතිය ඒ මල්ල බිමින් තබන්න. තමන්ගේ සිත කියන එක බිමින් තබන්න. හිතක් නැති මිනිස්සෙක්, එහෙම නැත්නම් මල්ලක් නැති මිනිස්සෙක්. හිත නැත්නම් ඔබට ගොඩක් විවේක තිබෙන බව ඔබ දන්නවා. හිත තියෙන නිසා තමයි චිත්ත අවිවේකය සිද්ධ වෙන්නේ. ඒ නිසා හිතක් නොමැති මිනිස්සෙක් අපේක්ෂා කරන්න. ලෝකයේ අනුගමනය කරන්නේ මා කැමති වුවත් නැතත් ලෝකයේ ස්වභාවයයි. ඒ ස්වභාවයට එකඟ වෙමින්, ඒ ස්වභාවයට ඉඩ දෙමින් මා මට සුදුසු තැන, මා අයිති තැන, මට අයිති තැන මම සංසුන්ව සිටිනවා. සංසුන් බව ඇති කරන්නට බෑ, ඒක ඉබේ ඇති වෙන දෙයක්. සැහැල්ලු ඉබේ ඇති වෙන දෙයක්. ගමන් විඩාවකින් වේදනාවට පත්වෙන මිනිස්සෙකුවද ක්‍රියාව නතර වික්‍රීමෙන් තමයි තමන්ගේ කායික විවේකය ලබන්නේ. ඒ වගේම මානසික විවේකයේද ක්‍රියාව නතර කිරීමෙන් ලබනවා ඇති. කිසිදු මානසික ස්වરૂපයක් අනුගමනය නොකරන්න. කිසිදු වේදනාකාරී ස්වરૂපයක් අනුගමනය නොකරන්න. කිසිදු ග්‍රහණය කරගත් ස්වභාවයක් අනුගමනය නොකරන්න. මේ මොහොතේ බලන්න ඔබ ග්‍රහණය කරගත් ස්වභාවයක්ද අනුගමනය කරන්නේ කියලා. කිසිදු ග්‍රහණය කරගත් ස්වභාවයක් අනුගමනය නොකරන්න. මනාව ඥානනය කරගන්න, මනාව හසුරවන්න. මේ සියලු අනුශාසනා ක්‍රියාව සංසිඳීම උදෙසා පුජ්‍යලයා විසින් අනකර දැඩිකොට ලබා දෙන ක්‍රියාකාරකම්, මානසික ක්‍රියාකාරකම්, ක්‍රියා හේතු දුරු කරන්න. කිසිදු ක්‍රියාවලියකට බැස නොගන්න. ඒ කාරණේ සම්පූර්ණ කිරීමෙන් ඔබට මමත්වයෙන් නිදහස් වන්න පුළුවන්. මමත්වයේ දුරු කිරීම වෙනස් පිළිවෙතක්. මමත්වයට යම් යම් දේ එකතු කිරීම තවත් පිළිවෙතක්. මේ මොහොතේ මමත්වයට, එහෙම නැත්නම් මට යමක් එකතු කරන්න නෙමෙයි, මමත්වය අත්හරින්නයි බලන්නේ. මමත්වය අත්හරින්න බලන්න. මමත්වයට කිසිවක් එකතු නොකරන්න. සංසුන් මනසද අල්ලා නොගන්න, කැළඹුණු මනසද අල්ලා නොගන්න. තමන්ගේ මොළයට නිදහසක් ලබා දෙන්න අණ කිරීමෙන් වළකින්න. මොළේ විසින් යම් අණක් අනසකක් පවත්වනවා නම් තමන්ගේ අධ්‍යාත්මය තුල ඒ අනසක හේතුවෙන් තමන්ගේ මොළේට පීඩාකාරී ස්වභාවයක් දැනෙනවා. සංකල්පේ කරඳී සිටියොත් මානසික චිත්ත වේග හට ගන්නවා. අත්හරින්න සියල්ල. ශේෂයක්වත් ඉතිරි කර නොගෙන අත්හරින්න. කාලය අත්හරින්න. පුජ්‍යලත්වය අත්හරින්න. දෘෂ්ටි අත්හරින්න. වචන අත්හරින්න. සංකල්ප අත්හරින්න. වීරය අත්හරින්න. ක්‍රියාවන් අත්හරින්න. සිහිය අත්හරින්න. සමාධිය අත්හරින්න. අතහැරීමත් අතහරින්න. අතහැරීමත් අතහරින්න. ඉතිරි නැතිව අත්හරින්න. කිසිවක් ඉතිරි කර නොගෙන අත්හරින්න. පුජ්‍යලත්වය හෝ අතහරින ස්වභාව ලක්ෂණය හෝ ඉතිරි කර නොගන්න. කිසිදු චේතනාවක නොරැඳෙන්න. මා අතහැරීමේ සිටිය යුතුයි. එසේ චේතනාවක් නැත. මම මේ ප්‍රතිපත්තිය අනුගමනය කළ යුතුයි. එසේ චේතනාවක් නැත. මෙසේ වේවා චේතනාවක් නැත. මෙසේ නොවේවා චේතනාවක් නැත. තේරුම් නොගත් ස්වභාවයකින් සිටින්නට එපා. තමන් මනාකොට ධර්මය ආලෝකමත් ආකාරයෙන් ඥානනය කරගත්ත යථාර්ථවාදී ස්වභාවයකින් සිටින්න. දුක් නොතේරෙන ආකාරයෙන් සිටීම වැදගත් නැත. සැබවින්ම දුක සංසිඳවන්න. පීඩාකාරී ස්වභාවයක් වේද එම පීඩාකාරී ස්වභාවයට තමන්ගේ ප්‍රඥා ඇස දහම් ඇස යොමු කරන්න. ධර්මයෙන් පෝෂිත වූ ධර්මඥාන යොමු කරන්න. ඒ පීඩාකාරී මානසික ලක්ෂණය ධර්මානුකූලව විසඳන්න. ගැටීමක් නොමැතිව, අල්ලා ගැනීමක් නොමැතිව, විවෘත කොට නිදහස් කොට, හේතු නොදක්වා අත්හරින්න. හේතුවක් යනු මේ නිසා, මේ හේතුවෙන්. එවිට ඒ ගැටීමක් බවට පරිවර්තනය වෙන නිසා හේතු නොදක්වා අත්හරින්න. සියල්ල අනිත්‍යයි. අනිත්‍ය තුල වැඩ සිටින්න. අනිත්‍ය කියා දෙයක් ලෝ නැති වග අනිත්‍ය සංඥාවෙන් දකින්න. අනිත්‍ය දෙයක් කියා දෙයක් ලොව නැති වගේ අනිත්‍ය සංඥාවෙන් දකින්න. අනිත්‍යතාවයද අනිත්‍යයි. අනිත්‍ය යනු සංකල්පයක් නොවේ. සංකල්ප අනිත්‍යයි. අනිත්‍ය යනු දෘෂ්ටියක් නොවේ. දෘෂ්ටි අනිත්‍යයි. අනිත්‍ය යනු අනිත්‍ය වූ දෙයක්. අනිත්‍ය යනු වචනයක් නොවේ. අනිත්‍ය යනු සංස්කරණයක් නොවේ. අනිත්‍ය යනු සංකල්පයක් නොවේ. අනිත්‍ය යනු වචනයක්, ස්වභාවයක්, ආගමක් නොවේ. අනිත්‍යයට වචනයක් නැත. අනිත්‍යයට වචනයක් නැත. අනිත්‍ය වූ තැන වචනයක් නැත. අනිත්‍යයේ පිහිටි තැන අනිත්‍ය යන වචනයද නැත. අනිත්‍ය කියාපාන්නට වචන නැත. අනිත්‍ය ගැන ලියන්නට වචන නැත. අනිත්‍යයට උදාහරණ නැත. අනිත්‍යයට සමාන වූ දේවල් නැත. අනිත්‍ය පවතින තැනක් නැත. අනිත්‍ය හටගන්නා වූ දෙයක් නොවේ. අනිත්‍ය නැතිවන්නා වූ දෙයක් නොවේ. අනිත්‍ය පැවැත්විය හැකි දෙයක් නොවේ. අනිත්‍ය ග්‍රහණය කළ හැකි දෙයක් නොවේ. එම අනිත්‍ය තුල වාසය කරන කෙනෙක් නැත. අනිත්‍ය තුල ඇත්තේ අනිත්‍ය පමණයි. අනිත්‍යතාවයට පත් වූවෙකු පමණක් අනිත්‍ය වඩනවා ඇති. අනිත්‍ය වඩනවා යනු නිත්‍ය කර නොගැනීම පමණයි. ඒ තුල අත්හැරීමක් හෝ අල්ලා ගැනීමක් නැත. මධ්‍යස්ථව සිටීමක් නැත. සෙවීමක් නැත. අපේක්ෂාවක් නැත. අනිත්‍ය තුල කාලය නැත. අනිත්‍ය තුල කාලය නැත. හොඳින් දෙසන ලද ධර්මයට අනුකූල වන්න, අනුගත වන්න. විවේකය උපදවාගෙන සිටින කෙනා සතුටින්. දෘෂ්ටිවලට නොබැඳෙන සංඥාවක් ඇති කෙනාට ඔළුව නිදහස්. එයා කිසිදු දෙයක් එඩිට් කිරීමක්, ක්‍රියේට් කිරීමක්, එහෙම නැත්නම් සැකසීමක් කරන්නේ නැති නිසා ඔළුව නිදහස්. එයා සත්‍යවාදී. ක්‍රියේට් කරන්නේ, එඩිට් කරන්නේ සත්‍යවාදී නැති අය. සජීවී දහමක්, සජීවී දර්ශනයක්. ඒ මොහොතෙම ගලාගෙන එන ස්වභාවයට, ඒ මොහොතෙම ලැබීම් නොලැබීම්, නින්දා අපහස, සත්‍ය අසත්‍ය පිළිබඳව නොතකා සජීවී කාරණයක් බවට පත් වෙනවා. සජීවී මනසක්, සජීවී ඇසක්, සජීවී කන නාසය දිව ශරීරයක් ලැබෙනවා. ගැඹුරු අධ්‍යාත්මය, බාහිර සිත නොවේ, බාහිර පැවැත්ම නොවේ, ගැඹුරු අධ්‍යාත්මය සජීවී. අවධානයේ යොමු කරගත් තැනක් නැත. අවධානයේ යොමු කරගත් තැනක් නැත. මනස එකඟ කරන ස්ථානයක් නැත. කිසිදු තැනක මනස නොරඳවා සිටිය යුතුයි. එහෙත් එය හැසිරවීමක් නොවේ. කිසිදු තැනක මනස නොරඳවා සිටිය යුතුයි. නොවලවා, නොගටවා සිටිය යුතුයි. එහෙත් එය හැසිරවීමක්, ක්‍රියාවක් නොවේ. ඔබ මේ විශ්වය සමග එක්වන්න. ගහකොළ සමග, සුළඟ සමග, නිල් අහස සමග එක්වන්න. ඔබ ඒ අතරින් වෙන් වූ කෙනෙක් නොවන්න. ගහකොළින් වාතයෙන් මේ විශ්වයෙන් වෙන් වූ කෙනෙක් නොවී එකතු වන්න අධ්‍යාත්මය තුළින්ම ගහකොළ සමග, විශ්වය සමග, වාතය සමග දෙදෙනෙක් නොවී සිටින්න. දෙදෙනෙක් නොමැති අවස්ථාවට පමණින්න. දෙදෙනෙක් ඇති තැන ගැටීම ඇලීම ඇත. දෙදෙනෙක් නැත. දෙදෙනෙක් නැති තැන එක් අයෙක්ද නැත. ජන හටගත් කල්හි ඍණ හටගනී, ඍණ හටගත් කල්හි ධන හටගනී, ධන නිසා ඍණ, ඍණ නිසා ධන. දෙදෙනෙක් නැති තැන එක් අයෙක්ද නැත. ඒකීය ධර්මයකට පත්තුණු බහු ධර්මතාවලට හසු වෙනවාමයි. එක හටගත් කල්හි දෙක, දෙක හටගත් කල්හි තුන, තුන හටගත් කල්හි හතර. කෙලවරක් නැති ගණනයකට පත්වන්නේ ඒකීය ධර්මතාවයක පැටලීම නිසා. එනිසා ඒකීය ධර්මතාවයක පැටලීමෙන් වළකින්න. පුජ්ජලත්වෙහි පැටලීමෙන් වළකින්න. න්‍යායක දෘෂ්ටියක සංකල්පයක පැටලීමෙන් වළකින්න. මේ දේශනාව සංකල්පයක් නොවීමට වග බලාගන්න. දෘෂ්ටියක් නොවීමට වග බලාගන්න. ආගමක් නොවීමට වග බලාගන්න. වෙන් වූ ධර්මතාවයක් හැටියට කල්පනා කිරීමෙන් තොරවන්න. මෙම ධර්මයේ ඇති හොඳක් හෝ නරකක් නැත. ප්‍රතික්ෂේප කරන දෙයක් හෝ අනුමත කරන දෙයක් නැත. ප්‍රතික්ෂේප නොකර අනුමත නොකර සිටීමක්ද නැත. ඉතා නෙවැරදි ආකාරයෙන් ධර්මය ඔබේ අධ්‍යාත්මයට එකතු කරන්න. ඔබේ අධ්‍යාත්මය තුළ වැඩ කරන්නේ පුජ්ජලත්වය. ධර්මය නොදත් සියලු දෙනාගේ අධ්‍යාත්මය තුළ වැඩ කරන්නේ පුජ්ජලත්වය. පුජ්ජලත්වය ඉක්මවා ධර්මය ඔබේ හද තුළ තැන්පත් කරන්න. ධර්මය යනු නිවීම, ධර්මය යනු නිදහස, ධර්මය යනු මානසික සහනය. සංස්කාර වලින් තොර වූ දහම, ඇලීම් ගැටීම් වලින් තොර වූ දහම, සංකල්ප වලින් තොර වූ දහම, ආගමක් නොවූ දහම, ජාතියක් නොවූ දහම, පුජ්‍යලත්වයෙන් තොර වූ දහම ඔබගේ හදවතේ තැන්පත් කරන්න. එය වීරියෙන් කළ යුත්තක් නොව ධර්මය ස්වභාවය තුළින් පැන නගින්නට ඉඩ හරින්න, පොළොවෙන් පැලයක් මතුවන්නාසේ ධර්මයට ධර්මයේ ස්වභාවය අනුගමනය කිරීමට ඉඩ හරින්න. කිසිදු මානසික තත්ත්වයක් නරක නැත, කිසිදු මානසික තත්ත්වයක් හොඳද නැත, මධ්‍යස්ථද නැත. යමක් හොඳ හෝ නරක මධ්‍යස්ථ වශයෙන් වෙන් කිරීමෙන් වැළකී පූර්ණ විවෘත භාවයෙන් ඔබ නිහඬවන්න. එවිට ඔබගේ මනසේ අනුගමනය කරාවේ විශ්ීය ස්වභාවය, තථාගතත්වය. තථාගතත්වය ඕනෑම ස්වභාවයක් පිළිගැනීමට සූදානම්. මමත්වයට අවබෝධ කළ හැකි දෙයක් නොවේ. මමත්වය දුරු කිරීමෙන්ම අවබෝධ වන දෙයක්. මමත්වය යනු හැසිරවීම, මමත්වය යනු කැමැත්ත, ක්‍රියාව, චේතනාව. හැසිරවන්නේ නැත්නම්, චේතනාවට නොපැමිණේ නම්, කැමැත්ත අකමැත්ත නැත්නම්, ස්වභාවය අනුගමනය කිරීමට ඉඩ හරි නම්, ගැටලු ඇති හැම තැනම සැහැල්ලු කරන්න, රිදුම් දෙන හැම තැනම සැහැල්ලු කරන්න, වේදනාකාරී හැම තැනක්ම සැහැල්ලු කරන්න. ජල ධාරාවක් ගලා බසින්නාසේ ස්වභාවික වන්න, සුළං හමා යන්නාසේ ස්වභාවික වන්න, වැස්සක් වහින්නාසේ ස්වභාවික වන්න, බලා සිටීමට කිසිවක් නැත. බැලීමෙන් ක්‍රියාවට නොයන්න, විඳීමෙන් ක්‍රියාවට නොයන්න, අපේක්ෂාවෙන් ක්‍රියාවට නොයන්න, වෙන අන්දයක් ලැබේ යයි අපේක්ෂාවට නොයන්න, වෙනාන් ක්‍රියාවලියක් ඇත යයි අපේක්ෂාවට නොයන්න, අතහරින්න. උපත, පැවැත්ම සහ මරණය අතහරින්න. මරණය අල්ලගත්ත ලෝකේ ජීවත් වන මිනිසුන් අතර ඔබ මරණය අත්හර කෙනෙක් බවට පත්වන්න. මරණය අත්හරින්න. මැරෙන හැම දෙයක්ම අත්හරින්න. මරණය අත්හරින්න. ඔබ අත්හල කෙනෙක් නොවේ. ඔබ සැබවින්ම අත්හල විට අත්හල බවවත් දන්නේ නැත. අත්හල බවවත් හඳුනන්නේ නැත. ඒ අවස්ථාවට පත්වන්න. අතහැරිය බවවත් හඳුනන්නේ නැත. බලාපොරොත්තුවකින් තොරව අතහැරීම. අපේක්ෂාවකින් තොරව අත්හරින්න. අනග්ගහිත චිත්තෝ ධානන්දේති. අතහැරීම ග්‍රහණයෙන් තොරව සිදු කරන්න. වං අතින් දෙන දේ දකුණු අතට නොදැනෙන්න දෙන්න. අපේක්ෂාවෙන් තොරව දකුණු අතින් දෙන දේ වං අතට නොදැනෙන්න දෙන්න. අපේක්ෂාවෙන් තොරව ස්වરૂපයක් හෝ ග්‍රහණය නොකරන්න. ඔබ හැන්දත් දන් දිය යුතුයි. බලන්න ඔබ ළඟ හැන්ද තියෙනවද කියලා. ඔබ අතහැරීමේ ක්‍රමවේදය, අතහැරීමට භාවිතා කරන මෙවලම ඔබ ළඟ තිබේදයි බලන්න. ඔබ හැන්දත් දන් දිය යුතුයි. කෙසිවෙක් නොවන්න. ඔබට නම් කළ හැකි නමක් නැති කිසිවෙක් නොවන්න. ස්ත්‍රියක් නොවන්න පුරුෂයෙක් නොවන්න මේ මේ ආකාරයෙන් කෙනෙක් නොවන්න ඔබව මරණයට මාරයට සොයාගන්න බැරි තැනක වාසය කරන්න. මරණයට සොයාගන්න බැරි තැනක ඔබ වාසය කරන්න. ඔබේ අධ්‍යාත්මික දර්ශනය මරණයට සාගන්න බැරි තැනක වාසය කරන්න. ඉතාම සුවයෙන් භාවනාව වැඩෙන අය ඒ විදියටම ඒ සුවයේ ඒ සහනේ වාසය කරන්න. අනිත් අය ඇස්සරලා දේශනාවට ඇහුම්කම් දෙන්න. අවශ්‍යතාවයන් තිබෙනවා. ඒව තමයි ඔය මනසේ කම්පන වේග හැටියට එන්නේ. අවශ්‍යතාවයන්ට අවසානයක් නැත. අවශ්‍යතාවයන්ගේ නිදහස් වීමේ අවසානයක් ඇත. තණ්හාව කියන්නේ අවශ්‍යතාවය. අපි හිතනවා මේ දියුණුවට පමණක් බලපවත්වන දෙයක් කියලා. ඒක බොහොම වැරදි දෙයක්. තණ්හාව කියලා කියන්නේ ඇලීමට පමණක් නොව ගැටීමටද තණ්හාව බලපවත්වනවා. භෞතික දේ සමග කිසිදු ගැළපීමක් කරන්න පුළුවන් කමක් නැහැ. අධ්‍යාත්මික අතහැරීම. ආශාව නැති පුජ්‍යලයාටද තිබිය හැකි බැවින් ඇති දේද නැති දේද වැදගත් කමක් නැහැ. තිබුණත් තියෙන දේ වැදගත් කමකුත් නැහැ. නැති වුණත් නැති දේ වැදගත් කමකුත් නැහැ. තණ්හාවෙන් පිරි මනුෂ්‍යයා කෝසද්ද දුප්පත්ද කියලා ප්‍රභේදනයක් නැතුව දුප්පත්කමක් තියෙනවා. ඒ තමයි නොසෑහෙන පීඩනය. ඒක තමයි දුප්පත්කම. ඒක ඊටාම ලෝකේ ඉන්න කෝටිපති දහ දෙනා අතරත් තියෙන දුප්පත්කමේ පීඩනය තියෙනවා. නොසෑහෙනව නම් එයා දුප්පත්. එයා මදි කෙනෙක්. සෑහෙනවා නම් එයා පෝසත් කෙනෙක්. ඒ අධ්‍යාත්මික සෑහීමයි අවශ්‍ය කරන්නේ. බාහිර සෑහීම නොවේ. ලද පමණින් සතුටු වීම නොවේ. බාහිරෙන් ඔබ ඔබගේ ශක්ති ප්‍රමාණයෙන් යහපත් ආකාරයෙන් ධර්මානුකූල ස්වභාවයෙන් ඉදිරියට ගමන් කළ යුතුයි. පිරිසිදු චේතනාවෙන් සිතට දැනෙනවා, මේ මනුස්ස විඥාණයට දැනෙනවා සංස්කාර ස්වභාවයක් තියෙනවා නම් ඒ සංස්කාර පුණ්‍යාභි සංකාරයක් වෙනවද අපුණ්‍යාභි සංකාරයක් වෙනවද, එහෙමනම් පුණ්‍ය අපුණ්‍ය නොවන ස්වභාවයක් තියෙනවද කියලා එයාට තේරෙනවා. මේ ප්‍රඥාවන්තයාට තමගේ හිතේ තියෙන ස්වභාවය හඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ ප්‍රඥාවන්තයාට. ඒ හඳුනා ගන්න දේ නිවැරදි කර ගන්න පුළුවන් ප්‍රඥාවෙන් යුක්තව මෙහෙයවීමක් සිදු කරන ධර්මානුකූල උපදේශයක්. එවිටේ නිවැරදි කර ගන්න පුළුවන්. ඒ නිවැරදි කර ගැනීම සඳහා ශ්‍රද්ධාව, සති සමාධි, ප්‍රඥාව කියන මෙන්න මේ ධර්මතා අවශ්‍ය කරනවා. හැම කාරණයකම විනිවිද ප්‍රඥාව මෙහෙවීමෙන් එහි ඇති තතු තමන්ට විඳ දරා ගන්න, ප්‍රත්‍යක්ෂ කර ගන්න අවකාශය ලැබෙනවා. එවිට මේක හරි හෝ වැරදි කියා කෙනෙක් කීව නිසා නොව තමන්ට ප්‍රත්‍යක්ෂ වූ නිසා පිළිගන්නවා. පිළිගැනීමක් අවශ්‍ය නැහැ. ප්‍රත්‍යක්ෂ උදේ ප්‍රත්‍යක්ෂ විදියට නොවනස්සුන විදියට බලපවත්වනවා අපහසුවකින් තොරව. දෙවියන් විශ්වාස කළ යුතු නොවේ, දෙවියන් ප්‍රත්‍යක්ෂ කළ යුතුය. කුමන දෙවියන්ද? ඇසක් කනක් නාසයක් දිවක් ශරීරයක් නැති දෙවියන්. ඒ කියන්නේ පුජ්‍යලත්වයෙන් බැහැර වූ ලොව මවාපෑ දෙවියන්. ප්‍රත්‍යක්ෂ කළ යුතුයි, විශ්වාස කළ යුතු නොව ප්‍රත්‍යක්ෂ කළ යුතුයි. දෙවියන් සමග එක්විය යුත්තේ ජීවත්ව සිටියදී. එහෙම නැත්නම් සෝබා දහම සමග එක්විය යුත්තේ ජීවත්ව සිටියදී. දෙවියන් සහ ඔබ අතර දුරස්ත භාවයක් නොතබා එක්කෙනෙක් බවට පත් වෙන්න ඕන. එතකොට දෙවියන් යන වෙන කෙනෙක් නොවේ, ඔබමයි. සබා දහම යන වෙන කෙනෙක් නොවේ, ඔබමයි. අල්ලා දෙවියන් යනුද, ගෝට් යනුද, මහා බ්‍රහ්මයන් යනුද, ස්වභාව දහම යනුද, සක්‍ර දේවේන්ද්‍රයා යනුද, ඔබමයි. සකස් කරන ලද දෙවියා මේ සියලුම සමාජයේ යම් යම් වහරවල් සංස්කෘතයන් තුළ, රටවල් තුළ, භාෂාවන් තුළ ඇති වෙච්ච වහරක්. ඒ භාෂාවේ වෙනස්කම් මිස ඒ ආමන්ත්‍රණය තුළින් අඟවන ස්වභාව ධර්මයේ කිසිදු වෙනසක් නැත. එකයි, පොල්වලට පොල් කීවත් කොකනට් කීවත් ඒක එහෙම තමයි. වතුර කිව්වත් මෝට කිව්වත් එකයිනේ, ස්වභාවික තත්වය එකයි. ඒ නිසා මේ කුමන ආමන්ත්‍රණයක් කළද ස්වභාවික තත්වය එකයි. ඒක වෙනස් වෙන්න බෑ. ඉතින් මේක තේරුම් ගත්තේ නැති අඥාන සමාජය තුළ තමයි මතවාද ගස්ඨන. අඥානයා වෛරයෙන් පිරිලා, අඥානයා කැළඹුණු ස්වභාවයෙන් යුක්තයි, එයාට අඥානයා කියන්නේ. ප්‍රඥාවන්තයා කියන්නේ සංසුන් කෙනෙක්. අධ්‍යාත්මික සංසුන්කමක් ඇති කෙනෙක්. එයා තුළ වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, පළිගැනීම, කුහකකම් නැහැ. එයා සාන්තයි, එයාගේ හිත බොහොම ප්‍රණීතයි, කැළඹෙන ස්වභාවයක් නැහැ. සාධාරණ යුක්ති සහගත සත්‍යවාදී පුජ්‍යලයා ළඟ අධ්‍යාත්මික කැළඹුණු ස්වභාවයක් නැහැ. එහෙමනම් ඔබත් ප්‍රඥාවන්තයෙන්ද? උසස් මිනිසෙන්ද? දෙවියන් අතර හා ඔබ අතර තිබූ දුරස්ත භාවයේ දුරු කළ කෙනෙක්ද? ඒ නිසා තමයි මම ප්‍රකාශ කරන්නේ, මම ලොව මවාපෑ දෙවිවරු නිතරම මුණ ගැහෙනවා කියලා. දෙවියන් අතර හා මා අතර තිබුණු දුරස්ත භාවය පුජ්‍යලත්වයේ දුරු කිරීමෙන් නැති කළා. පුජ්‍යලත්වයේ දුරු වීම සමග දෙවියන් හා එක් වුණා. ඒ කියන්නේ දෙවියන්ට ඇස් දෙකක්, කනක්, බඩක්, නාහයක්, කකුල් දෙකක්, අත් දෙකක් නැත. එහෙම නිසා දෙවියෝ නිර්මාණය කරන්න බෑ, දෙවියෝ චිත්‍රයට අඳින්න බෑ. දෙවියෝ ඉන්න තැනක් නැහැ. දෙවියෝ හැම තැනම ඉන්නවයි කියන්නත් බෑ. හැම තැනම ස්වභාව දහම, හැම තැනම නැහැ කියන්නත් බෑ. ඒ පුජ්‍යල වහර, හිරට ඉර දෙයියෝ, සඳට සඳ දෙයියෝ, වාතයට වා දෙයියෝ, වලාකුළු වලට වලාහක දෙයියෝ, විශ්වයට නිල් අහසට නිල් පාටින් විෂ්ණු දෙයියෝ. නේද? විෂ්ණු දෙයියෝ දැක්කේ නැත්තම් ඔය අහස දිහා බලන නිල් පාට යන විෂ්ණු දෙයියෝ විශ්වය. ගෝට් කියලා කියන්නේ හිස් අවකාශයට, අල්ලා කියන්නේ හිස් අවකාශයට. ඔවුන් හිස් අවකාශය කෑගසමින් යදෙලා නෙමෙයි ලබා ගන්න තියෙන්නේ, ධර්මානුකූලව මෙනෙහි කිරීමෙන්, අවබෝධ කර ගැනීමෙන්, ප්‍රඥාවෙන්. ඒක යද්දට එන්නේ, මේක මට එන්න ඕනේ කියලා එහෙම වෙන්නේ නැහැ. ඔව්, මේ හිස් අවකාශයේ ධර්මයේ ශ්‍රේෂ්ඨයි. ඒ ශ්‍රේෂ්ඨයි කියූපමණින් ඔබ තුළට පැමිණෙන්නේ නැහැ. ඒක ලබා ගන්න ඕන අපූර්ව ආකාරයකින්, ක්‍රමවේදයකින්. දෙවියන් ශ්‍රේෂ්ඨයි කියූපමණින් අපිට ඒක ලැබෙන්නේ නැහැ. ඒක ප්‍රඥාවන්තය පුජ්‍යලෙක් විසින් බුද්ධිමය මෙහෙයවීමක් තුළින් ලබා ගන්න ඕන. දැන් පෝසත්කම ශ්‍රේෂ්ඨයි කිව්වට පෝසත් වෙනවද මිනිස්සේ? පෝසත් වෙන්න වැඩ පිළිවෙලක් තියෙනවා. වෛද්‍යවරයෙක් වීම ශ්‍රේෂ්ඨයි කිව්වට වෛද්‍යවරයෙක් වෙනවද? වෛද්‍යවරයෙක් වෙන වැඩ පිළිවෙලක් යා කරගෙන යන්න ඕන. ඒ වගේ ඔබට ඒ දේ ශ්‍රේෂ්ඨයි කිව්ව පමණින් ඒ දේ ලැබෙන්නේ නැහැ. ශ්‍රේෂ්ඨයි කියා ඉන්න නෙමෙයි තියෙන්නේ, ඔබට ඒ දේ ලබා ගන්න වැඩ පිළිවෙලක් කරන්න. ඒ වගේම ඉදම් මේ පුණ්‍ය කම්මං ආසවක් යවහන් හොතු සබ්බ දුක්ඛා පබුජ්ජතු, එහෙම නැත්නම් නිරුජ්ජතු කියලා කිව්වයි කියලා නිවන් ලැබෙන්නේ නැහැ. මට මේ නිවන ලැබේවායි කියලා කිව්වයි කියලා ලැබෙන්නේ නැහැ. අන්න ඒ දුර්වලකම හැම ආගමකම තියෙනවා. ඒ දුර්වලකම ප්‍රඥාවන්තයෝ හදාගෙන ඒ ප්‍රාර්ථනාව වගේම වැඩපිළිවෙලක්, පැහැදිලි වැඩපිළිවෙලක් හදා ගන්න ඕන. දෙවියන් දකින්න, නිවන් දකින්න, සෝභා ධර්මයේ දකින්න, සැනසීම දකින්න, මානසික සහනය දකින්න, සුවතාවය දකින්න. රැවටුණු ස්වභාවයක් තියෙන්නේ. විශ්වාසයේ, සංකල්පයේ, දෘෂ්ටියේ වාචික ආමන්ත්‍රණේ මුලාවක් තියෙන ලෝකෙම එනිසා අපි මේක තේරුම් කරගත්තහම ලෝකයේ මතවාද සංකල්ප සටන් දේශ බලන සිනහසෙන්නට පුළුවන්. සිනහසෙන්නට පුළුවන්. ඇයි මිනිසුන් මේ තරම් අඥාන? එනිසා ඥානවන්ත මිනිසෙකුට හැකියාව තියෙන්න ඕනේ හැම අඥාන මිනිසෙක්ම ජය ගන්න. අපිට දෘෂ්ටියක් නොමැතිනම් අපිට ඊටාම ලෙහෙසි යන් කෙනාගේ දෘෂ්ටිය සමග අනුගත වෙන්න. අනුගත වී ඒ දෘෂ්ටිය निराකරණය කරන්න පහසුයි. ඒත් අපිට දෘෂ්ටියක් තියෙනවා නම් අපි අනිකාගේ දෘෂ්ටියට අනුගත නොවි ඒ දෘෂ්ටියත් එක්ක ගැටෙන්න බලනවා. ගැටෙන්න බලන තැන එතන සටන් බිමක් බවට පත් වෙනවා. ඒ නිසා අපි මුලින්ම දෘෂ්ටි නොමැති කෙනෙක් බවට පත් වෙන්න ඕන. නිවන් දකින්නේ මලාට පස්සේ නෙවෙයි, දෙවියන් අතරට යන්නේ මලාට පස්සේ නෙවෙයි. ජීවත් වෙලා යද්දී ඔබ දෙවියන් සමග එක්වන්න, ජීවත් වෙලා සද්ද නිවනත් එක්ක එක්වෙන්න, ජීවත් වෙලා ඉදි බ්‍රහ්මයා සමග, ජීවත් වෙලා ඉදි අල්ලා සමග එක්වෙන්න. මේ ඔක්කොගෙම පෙන්නලා තියෙන හැක් කණන් බඩක් නාසයක් තියෙන කෙනෙක් නෙමෙයි. සක්‍ර දෙයියෝ කියන්නේ තේ ස්වභාව ධර්මයක්. ඉතින් ඒක ඉතින් කතා ප්‍රවෘත්තියට ගන්නකොට සක්‍ර දෙයියෝ අල්ලගත්ත සක්‍ර දෙයියෝ ඉතින් ඔටුන්නක් දාලා බඩක් කටක් අතක් පයක් දාලා හදන්න වෙනවා. මොකද ලෝකෙට පෙන්වන්න වෙන ක්‍රමයක් නැහැනේ. ඒක තමයි ක්‍රමවේදය. ඒක තමයි සිත්තරා කලාකරුවා. මමත් කන්දෙන් පල්ලෙහාට පැන්න පයින්කොට පල්ලෙහා ඉඳලා සක්‍ර දේවේන්ද්‍රය අල්ලගත්තා. දැන්නේ යකාගේ කටන මැරෙනව නම් මැරෙද්දාවි කියලා. ඔව් පල්ලෙහා හිටියේ සක්‍ර දේවේන්ද්‍රයා. එසා ධර්මයේ සමහර විට මාරෙක් වාගේ පේන්නේ. ඒ වුණාට එතන ඉන්නේ දෙවියන්. නේද? ධම්සොර රජුරු කණ්ඩ ඉන්නේ කවුද? යකෙක්. නමුත් එතන හිටියේ කවුද? සක්‍ර දෙයියෝ. යකෙක් වගේ පේනවා. පෘථජන භාවයේ ඉඳි ධර්මයේ යකෙක් වගේ, යක්ෂයෙක් වගේ. ඒ ප්‍රඥාවන්ත පුජ්‍යලයා ධර්මයට කැමති වෙන තැන සක්‍ර දේවේන්ද්‍රයා මතුවෙනවා. අයි පෘථජන භාවයේ කැමති ඇලීම් වලට, ගැටීම් වලට, පුජ්‍යලත්වයට, මගේ කරගන්න බැරි දෙයක් මගේ කරගන්න මහන්සි වෙන තරම් නේද? මගේ නොවන ඉඩම මගේ කරගන්න, මගේ જાතියක් නැති එකේ මගේ જાතියක් කරගන්න. ඒකෙන් අදහස් වෙන්නේ අපේ જાතිය දිය කරගෙන අනිත් જાතියින්ට ඉඩ දෙන්න ඕන කියන එක නෙමෙයි. සියලු જાතියින්ට මේ ධර්මයේ කියලා දෙන්න ඕන. නැත්නම් ඉතින් අපිට සිංහල බෞද්ධය විතරක් තෙරපලා ඔගොල්ලෝ කටපියාගෙන ඉන්න කියන එක නෙමෙයි. මෙතන කියන්නේ සියලු ආගමිකය සියලු જાතීන් තේරුම් කරගන්න ඕන අපි ඔක්කොටම කලින් මිනිස්සු හැටියට නැගිටින්න ඕන කියලා. જાතිකයෝ හැටියට, ආගමිකයෝ හැටියට නෙමෙයි අපි නැගිටින්න ඕන. මිනිස්සු හැටියට, ප්‍රඥාවන්තයෝ හැටියට, පඬිවරු හැටියට නැගිටින්න ඕන.